ඒක ආයස්මතිනි කමඨාන වැරදිලා නැහැ. හේතුව ඒ යන මාර්ගය පොඩ්ඩක් වෙනස් වෙලා. දැන් බලන්න ඇති වෙනවා. තථා ගන්න ඕනේ. මේක මේ පස්සේ කියන්න ඕන එකක්. සාමාන්‍යයෙන් ඵලයකට පත් වුණාට පස්සේ කියන්න ඕන එකක් කලින් කියන්නේ. ඇති වෙනවා. හරිද වැරදිද? හරි. ඇති වෙන එක නැති වෙනවා. හරිද වැරදිද? නෑ මම ආන්නේ වස්තුවක්. මම කතාව අයින් කරන්නකෝ. වස්තුවක් ඇති වෙනවා. හරිනේ? ඒ වස්තුව නැති වෙනවා. හරිද වැරදිද? අනාගාමි කෙනාට නම් ඩග්ගාලා තේරෙනවා. ඔබ අන්ත පොඩ්ඩක් අමාරුවෙන් තේරුම් ගන්න කමක් නෑ. වැරදුනට කමක් නෑ. වස්තුවක් ඇති වෙනවා. ඒ වස්තුව නැති වෙනවා. හරිද වැරදිද? නෑ උත්තරයක් තමයි මං ආන්නේ. මම නැති වෙන්නේ නෑ කියලා කිව්වොත් පිළිගන්නවද? මම ඒ කියන අදහසට විරුද්ධ පැත්තම කතා කරනවා නෙමෙයි. ඒ ඇත්තම කතාව මේ ලෝකේ තියෙන පරම සත්‍ය තමයි මේ ලෝකේ මොකවත් නැති වෙන්නේ නැහැ. දැන් මේක ඇති වුණා. නැතිවීම කියන එකත් එක්තරා ඇතිවීමක් තමයි. විනාශ වෙනවනේ. ඒ විනාශ වීමත් අට ගැනීමක් තමයි. ඒක අට ගැනීමක් වශයෙන් අපි පිළිගන්නේ නැහැ. සම්මුති එම එකක් නැහැ. නැති වුණා කියලා කියනකොට අනිත්‍ය වුණා කියලා කියනකොට ඒක ඉවර වීමක් අහිමි වීමක් වශයෙන් දකිනවා. අහිමි වීමකුත් එක්තරා අත ගැනීමක් තමයි. එහෙනම් මොකද්ද මේ ලෝකේ තියෙන්නේ? වර්තමානයේ විතරයි තියෙන්නේ. රාතුන් වහන්සේලා මේක දන්නවා. දැන් ඇති වෙන එකයි නැති වෙන එකයි යම්කිසි ධර්මතාවයක් නම් ඇති වෙන්නේ ඇයි? නැති වෙන්න. ඉතින් නැති වෙන්න ඇති වෙන්න උනම් නැති වෙන්න ඇති වෙන්න නැති වෙන්න තිබුණානේ. ඒ ප්‍රශ්නේ අහලා බලන්න, තමන්ගෙන් අහලා බලන්න. ඇති වෙන්නේ නැති වෙන්න නම් නැති වෙන්න මොකටද ඇති වෙන්නේ? ඒක ඇති වෙන්නේ නැති වෙන්න තිබුණානේ කියලා ප්‍රශ්නයක් අහලා බලන්න. එතකොට තේරෙනවා මේකේ නැතිවීමක් නැහැ. නැතිවීමත් ඇතිවීමක් තමයි. ඒ කියන්නේ නැති වෙනවා. නැති වෙච්ච නැති වුණා කියන එක ඇති වුණා. නැති වුණා කියන එක ඇති වුණා. ඉවර වුණා කියන එක ඇති වුණා. අනිත්‍ය වුණා කියන එක අනිත්‍ය වුණා කියන ධර්මතාවය ඇති වුණා. අනිත්‍ය වුණේ අනිත්‍ය වුණා කියන එක ඇති වුණා. බලන්න. ඒක දැකපු කෙනෙකුට නැවත ඉපදෙන්න බෑ. තථාගතයන් වහන්සේ නමකටවත් ඇවිල්ලා එයාව නැවත උප්පත්තියට ගෙනියන්න බෑයි. එයාගේ අර ඈන් බ්‍රේක් ඇද්දා වගේ එකතන නවතින ඔයා. ඇති වෙච්ච තැන බලාගන්න. ඇති වෙච්ච තැන බලාගන්න. ඇති වෙච්ච තැන හොඳට බලාගන්න. ඇති වෙච්ච තැන වර්තමානයේ. නැති වෙන තැන කොතනද තියෙන්නේ? අනාගතේ. එහෙනම් ඇතිවීම නැතිවීම දකින්න කෙනාට පැවැත්මක් පේනවද නැද්ද? එහෙනම් ඒ පැවැත්ම තුළ තියෙන නිවන කොයිද තියෙන්නේ? ඒක තුළ වෙන මොනවද එකක් එයා දකින්න ඕනේනේ. එයාගේ අවබෝධය, එයාගේ ප්‍රඥාව වෙන මොකද්ද එක ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. එතකොට මේ ධර්මතාවයන් නිදහස් වෙන්නේ. එහෙනම් මොකද මේ ධර්මතාවය? මේක තමයි ධර්මතාවය. ඒ නැතිවීම කියන අනාගතය තුළ එයා වර්තමානය දකින්න ඕනේ. ඒක දකින්න කවදද එයා දක්ෂ වෙන්නේ? එදාට රාත්. එදාට රාත්. එදාට කිසි කතාවක් නෑ. එයා රාතන් වහන්සේනම. හැබැයි අනාගතය දකින්න තාක්කල්, ඒ කියන්නේ ඉදිරියක් යාට තියෙන පැවැත්මක් තියෙනවා. ඒ නිසා ඉපදෙනවා. ඇතිවීමත් නැතිවීමත් එකම ධර්මතාවය. ඇති වෙනවා කියන එක හට ගන්නවා. නැති වෙනවා කියන එකත් අට ගන්නවා. නිර්මාණය වෙනවා කියන එකත් ඇතිවීමක් තමයි. විනාශ වෙන එක, දිราපත් වෙන එකත් ඇතිවීමක් තමයි. මේක ජීර්ණේ වීම අටගත්තා. මේක නිර්මාණේ වීම අටගත්තා. මේකත් ඉපදුනා. ඉපදීම ඇති වුණා. වයසට යෑම ඇති වුණා. ඒකත් ඇතිවීමක්. ලෙඩවීම ඇති වුණා. මරණයකුත් ඒකයිට ඇති වුණා. එහෙනම් අට ගැනීමක් තමයි තියෙන්නේ. ගැඹුරු වැඩිද? දැන් ශුන්‍යයට ගියාම එහෙම එකක් නැහැ කියලා ඉස්සෙකට ගියාම දැන් මොකද්ද වෙන්නේ? නෑ. ඒ දකින්න එක තමයි. ඒක වරදක් නෙමෙයි. එහෙම දැන් ඇතිවීම නැතිවීම බලාගෙන සිත කෙලීම දකිනවා ඉස්සෙක. ඉස්සෙක දැක්ක ගම යාට මොකද්ද වෙන්නේ? ඒ ඇතිවීම නැතිවීම දකින සිත, ඒ කමඨාන වඩන සිත, ඒ කමඨාන නිදාසලා විවේකයටපත් වෙනවා. බලන්න මේ ශුන්‍ය බලන බලනකොට මුළු කයම සෑල් වෙලා යනවනේ. එහෙම දැනුන්නේ නැද්ද? ආ බලන්න මං කිව්වේ. එතන භාවනාව වැරදුන්නේ නැහැ. භාවනාව පොඩ්ඩක් වෙනස් වුණා. වෙන පැත්තට ඇරුණා. ඒ කමඨාණේ නිදාස් වෙනවා. ඒ කමඨාන නිදාසෙන්න නෙමෙයි ඕනේ. ඒ කමඨාන තුල නිරෝධ වෙන්නයි ඕනේ. නිරෝධ වෙන්නයි ඕනේ. ඒ කමඨාන තුල නිරෝධ වෙන්න තියෙන අවස්ථාවේදී අපි ඒ කමඨානෙන් වෙනස් වෙලා නිදාස් වෙනවා. කමඨාන නිදාස් වෙලා. අපි වැඩක් කරගෙන ඉන්න කවුරැල්ල ආසන්නත් දෙන්න මට කරන්න කියලා කිව්වම ටකල උන්වහන්සේ දින නිදාස් වෙන්නේ. අන්න ඒ මේකක් උනේ. නිදාස් වෙනවා කමඨානෙන්. එතකොට බලන්න ඔබ වහන්සේගේ කය සම්පූර්ණයෙන් සෑල්ලු වෙලා විවේකයේ වැඩි වෙලා නිකන් පා වෙනවා වගේ නිකන් අභ්‍යවකාශෙන්නා වගේ කද්දනිනවා. කිවිලි මොකවත් නැහැ. ගෙවල් දොරල් මතක් වෙන්නේ නැහැ. සේනාසන මතක් වෙන්නේ නැහැ. කිසිම අදහසක් නැහැ. වේදනාවක් නැහැ. වයසට ගියා කියලා මතක නැහැ. පුදුමාකාර විවේකයක්. ඒකට වහ වැටුණොත් ජීවිතෙත් එක ඉවරයි. එයාට ඒ භවයේ මාර්ගඵලයක් නැහැ. ඒකට අවුෙච්ච කට්ටි අනන්තේ ඉන්නවා. ඒක තුල ඉන්නවා නිකන් මේ අබ්බැයි වෙච්ච වාගේ. අබ්බැයි වෙලා ඒකට. ඒ සුවේට අබ්බැයි වෙලා. කමඨාන කියලා කියන්නේ ඒ වඩන කමඨාන තුල ඒ මාර්ගයේ තුලම යා නිරෝධ වෙන්න ඕනේ. ඒකෙන් පිට යන්න බෑ. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන තාපසයා රාත් වෙනකන් ඒ ආස්වාස ප්‍රාස්වාස තුල රැඳෙන්න ඕනේ. බුදු පිළිම පේන්නේ නැහැ. එළිය පේන්නේ නැහැ. එළිය පේනවා නම් එයා ගිනිමලක් ගාලා කම්මල් වැඩ කරනවා. බුදු පිළිම පේනවා නම් මැටි අනලා පිළිම තලනවා යා. පිළිම තනනවා යා. එයා කුඹල් කරුවේ. එයා භාවනා යෝගියෙක් නෙමෙයි. එහෙනම් ආනාපාන සතිය වඩන භාවනා යෝගියා නිරෝධයට පත් වෙනකම්ම ඒ ආනාපාන සතිය තුලමයි ඉන්න ඕනේ. එළියට යන්න බෑ. එළියට යවෙනවා නම් ඒ භාවනා යෝගියා දැනගන්න ඕනේ මගේ මාර්ගය වැරදුනා. මගේ කමඨාන පිට ගියා. ඇතිවීම නැතිවීම දකින භාවනා යෝගියා ඇතිවීම නැතිවීම තුලින්ම නිරෝධ වෙන්න ඕනේ. ආයි වෙන එකක් නෑ. ඒකමයි මාර්ගය. ඒකමයි මාර්ගය. ඒකම වඩලා නිරෝධයටපත් වෙන්න ඕනේ. යම්කිසි මොහතක ඇතිවීම නැතිවීම දකින්න දකින්න එයාට පේනවා ඊයේ මේක තිබුණා. ඊයේ තිබුණා. අද දකිනවා දවසකින් වයසට ගිහිල්ලා. ඊයේ තිබිච්ච කෝපය අද තියෙනවනේ. ඊයේ ඒක ඇති වෙලා තිබුණා අද මේක ඇති වෙලා තියෙනවා. එට වෙන එකක් ඇති වෙනවද නැද්ද? අට ගැනීමක් තියෙන්නේ. ඒ අට ගැනීම එකින් එකට වෙනස්. ඒ වෙනස්කම තේරුම් කරන්න අනිච්චා කියලා ධර්මතාවයක් දේශනා කරලා තියෙනවා. අනිත්‍යයි කියලා එකක් දේශනා කරලා තියෙනවා. මොකක්ද අනිත්‍ය? දැන් මට කියන්න ඔබ වහන්සේ අවංකව මොකද්ද මේ ලෝකේ අනිත්‍ය? අලුතෙන් අලුතෙන් යා නිර්මාණය වෙනවා නම් මොනවද යා අනිත්‍ය වෙලා තියෙන්නේ? ඊයේ මම දවසකින් වයසට ගිහිල්ලා නැහැ. එහෙමනේ මම හිටියේ. අද දවසකින් වයසට ගිහිල්ලා. අද මම ඊයට වඩා දවසකින් වයසට ගිය නිර්මාණයක් වඩපත් වුණා. ඊයේ දවසකින් වයසට ගියේ නැහැ කියන නිර්මාණය තුල හිටියා. අද දවසකින් වයසට ගියා කියන නිර්මාණයටපත් වුණා. ඊයේත් නිර්මාණයක් වුණා, අදත් නිර්මාණයක් වුණා. මොනවද මගේ අනිත්‍ය උනේ? වයස කියලා වහන්සේ අඳුන්නන්නේ මොකද්ද? පෘථුවිය භ්‍රමණය වෙන එකද? කැලෙන්ඩරෙන් දින මාරු වෙන එකද? ඒතර පෘථුවිය භ්‍රමණය වෙනකොට මුළු පෘථුවියමනේ වයසට යන්නේ. එතකොට මට විතරක් එක වෙන්න බෑනේ, මට විතරක් දැනෙන්න බෑනේ. එතකොට මම වයසට ගියා කියලා කියනකොට එතකොට අනිත්‍ය වයසට ගියා නේද? ඔක්කොමත් එක්ක වයසට යනවා නම් ඒ වයසට වීම මනින්න ක්‍රමයක් නෑනේ. ඔව්, එතකොට ඒක අපිට වෙනම පෙන්වන්න බෑනේ. කිසිම දෙයක් වයසට යන්නේ එකම එක දෙයක් විතරක් වයස නෑ. එතකොට අපිට කියනවා මම වයසට යනවා කියලා. ඔක්කොම එකට වයසට යනවා නම් මේක එකම ඒකාකාර ධර්මතාවයක්. එතකොට ඒකේ වයසට ගියා කියන එක ඔප්පු කරන්නේ කොහොමද? එහෙනම් අනිත්‍යයි කියලා කියන්නේ මොනවද? ප්‍රශ්නේ බලන්න, අනිත්‍ය අපිට තේරිලා නෑනේ. දුක තේරිලා නැහැ. අනිත්‍ය තේරිලා නැහැ. එතකොට අපි මොනවද දන්නේ මාර්ගය කියලා? එහෙනම් මේ අනිත්‍ය කියන්නේ මොනවද? නිරෝධයට පත් වෙනකම් මේ කියන ධර්මතාවය හරියට යට තේරෙන්නේ. ඒක තමයිලු අනිත්‍ය කියලා වාග්යත වන්දේ දේශනා කළේ. රාත් වෙනකම් මේක හරියට යට තේරුම් ගන්නම බෑ. ඒ තේරුම් ගන්න බැරි එක තමයිලු අනිත්‍ය කියලා දේශනා කළේ. උන්ට තේරුම් අරන් බලන්න මේ කතාව කොච්චර ගැඹුරු එකක්ද කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිසෙකුට මේ ධර්මතාවය රාතේකට වාගේ හරියට තේරෙනවා නම් එයාත් රාත්නේ. එහෙම තේරෙනවද නැහැ? නිරෝධ සමාපත්තියටපත් වෙනකන් මේ කින ක්‍රියාවලිය, මේ ගනුදෙන, මේ ධර්මතාවයට තේරෙන්නෙම නැහැ. තේරෙන්නේ නැත්තම් ඒක තමයි අනිච්චා කියලා කියන්නේ. ඒ කියන්නේ යට ඒක වටහා ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒක තුළ ස්ථිරකම නැහැ. ස්ථිරකම නැහැ. ඒකට බුදුහාමුදුර කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව තමයි අනිත්‍ය කියලා කියන්නේ. විද්‍යාවට අනිත්‍ය කියන්න පුළුවන්ද? බෑ. අවිද්‍යාව තමයි අනිත්‍ය. අවිද්‍යාව නිසාලු පටිච්චසම්පාදේ පටන් ගත්තේ. අවිද්‍යාව නිසාලු මේ ලෝකේ හැම දුකක්ම අටගත්තේ. අවිද්‍යාව නිසාලු සත්‍යය ඉපදෙන්නේ. අවිද්‍යාව නිසාලු සසර යන්නේ, පැවතෙන්නේ. අවිද්‍යාව නිසාලු හැමදේම නිර්මාණය වෙන්නේ. එහෙනම් මොකක්ද අනිත්‍ය? මොකක්ද අනිත්‍ය? තාම වැටහුන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් රාත් වෙනකන් මට නිවැරදිව තේරෙන්නේ නැහැ. නිවැරදිව තේරෙන්නේ නැත්නම් ඒක ඇත්තද? නෑනේ. ඒක ඇත්තද? එහෙනම් ඒක තමයි අනිත්‍ය. අනිත්‍ය කියන ධර්මතාවයට නිර්වචන කීපයක් තියෙන එක එකක් මේක. තව තියෙනවා. තථාගතයන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියපු ධර්මදේශනාව ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රකාශය අදටවත් කිසිම කෙනෙකුට කියන්න බෑ. හරියටම භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍යයි කියන කියන්නේ මොකද්ද කියන එක. හැමදේම අනිත්‍යනේ. එහෙනම් උන්වහන්සේ විනය පනවල මේ ශාසනය රකින්නේ මේක අදන්නේයි. ඒකත් අනිත්‍යනේ. හැමදේම අනිත්‍ය නම් උන්වහන්සේ මේ උපසම්පදා පිටවන්නේ ඇයි? ඒකත් අනිත්‍යනේ. හැමදේම අනිත්‍ය නම් දසසිල් දෙන්නේ ඇයි? ඒකත් අනිත්‍යනේ. හැමදේම අනිත්‍ය නම් උන්වහන්සේ සේනාසන ඇදුවේ ඇයි? ඒකත් අනිත්‍යනේ. දැන් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අනිත්‍ය නෙමෙයි. මේ අනිත්‍ය නෙමෙයි නම් මොකද්ද උන්වහන්සේ දේශනා කරලා තියෙන? අපට තේරෙන්නේ නැහැ ඒක. රාහත් වෙනකම් මේ ක්‍රියාවලිය, මේ ධර්මතාවය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා ස්ථිරම දේ මොකද්ද කියලා අපි දන්නේ නැති නිසා මේ එකක්වත් පවතින්නේ නැහැ. ස්ථිරම දැනගත්තාම දැන් රාතන් වහන්සේ දන්න ධර්මතාව වෙනස් වෙනවද? නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට උන්වහන්සේට සාපේක්ෂ අනිත්‍ය ධර්මතාවයක් නැහැ. එහෙනම් අපට අනිත්‍ය ධර්මතාවයක් පවතින්නේ ඇයි? ස්ථිර දකින්නේ නැති නිසා. ලස්සනයි කියලා මිනිස්සු බැඳ ගන්නවා. එයා දැක්කොත් මෙයා වයසට යනවා, කිරියම්මා වෙනවා, ඔත්පල වෙනවා, මල මුත්‍ර යනවා, දාඩිය දානවා, ගඳයි, මෙයා පිළිකුල්, මෙයා අපිරිසිදුයි. මේක ඇත්තටම දකින කෙනෙක් කරනවද? ඒ කියන්නේ අනිත්‍ය වෙලා තින්නේ මොකද්ද? එයා තුල තින්න අවිද්‍යාව. සත්‍යයට පේන්නේ නැහැ රාත් වෙනකන්. ඒ පේන්නේ නැති නිසා එයා ස්ථිරයි ඇත්තයි කියලා එකක් හිතනවනේ. ඒක තියෙන්නේ නැහැ. ඇයි? ඇත්ත විතරනේ පවතින්නේ. බොරුව පවතින්නේ නැහැ. ඒ බොරුව එයා ස්ථිරයි කියලා හිතනවා. ඒක පවතිනයි කියලා විශ්වාස කරනවා. හැබැයි එහෙම විශ්වාස කළාට ඒක පවතින්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේක දෙවෙනි කාරණාව. තථාගතයන් වහන්සේ දේශනා කරන කිසිම ධර්මතාවයක් මටවත් තේරුම් ගන්න බෑ. සමහර ධර්ම කරණ මෙනෙහි කළ අපට වේසයි. ඇයි? ඒවා තේරුම් ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මොන හදාසින් මේ ලෝක සත්‍යයට ඒක දේශනා කළාද කියන එක තථාගතයන් වහන්සේම නැවත වඩින්න ඕනේ. වැඩලා කිව්වොත් මිසක් අපට තේරුම් ගන්න බෑ. මේ ජීර්ණය වෙන එක, දිraපත් වෙන එක, දවස ගන්න වයසට යන එක තමයි අනිත්‍ය. හැබැයි මාර්ගය එහෙම තමයි වඩන්නේ. වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ඇත්තම අනිත්‍ය ඒක නෙමෙයි. මම වයසට යන එක අනිත්‍යයි. මං වයසට යන එක දකින්න සිත අනිත්‍යද නැද්ද? ඒකත් අනිත්‍යයි. එතකොට ඒකත් එක්ක තියෙන පැවැත්මේ තියෙන මේ සියලුම දේවල් මම දවසක් වයසට යනකොට මේ විශ්වෙම දවසක් වයසට යන්නේ නැද්ද? රාත් වෙනකම් මේ විශ්ව තරලේ තුල තියෙන සැබෑ ධර්මයට තේරෙන්නේ නැහැ. සැබෑවයට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා අර තේරිච්ච නැති එකක් එයා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන දේ ඇත්ත නෙමෙයි නිසා ඒක පවතින්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන ඒ කියන සංස්කාර ඔක්කොම අනිත්‍යයි. රාතන් වහන්සේගේ සංස්කාර අනිත්‍යද නිට්ටියද? ඕම් ප්‍රශ්නයක් ආවා. රාතන් වහන්සේගේ සංස්කාර නිට්ටියද අනිත්‍යද? ඒක නිට්ටියයි. ඇයි? ඒක අනිත්‍ය වෙන්න විදියක් නෑ. උන්වහන්සේ විද්‍යාවෙන් දකින්නේ ඒක. පොළු පාරක් වැදුනා, වැදුන බව දැනගත්තා. දැනගත්ත සිට අතහැරියා. ප්‍රශ්නේ ඉවර. උන්වහන්සේ ගියා. ඇයි? ඒක නිට්ටියයි. පරම සත්‍යයෙන් දකින නිසා. සම්මා ඇසෙන් දකින නිසා ඒ දකින දේ ඇත්තයි. උන්වහන්සේ දකිනවා. වැලි ටිකක් හිටගෙන ඉන්නවා ස්වාමීනි. හා, වැලි හිටගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කුරුල්ලා කල්පනා කරන මොකද්ද මේ පොඩි එකා කියන්නේ? හත් අවුරුදු පොඩි කෙනෙක්. ස්වාමීනි, මම එනකොට වැලි ටිකක් හිටගෙන හිටියා. වැලි හිටගෙන හිටියා. කොයි වෙලේද? ස්වාමීනි, පොළු දෙකක් හිටගෙන හිටියා. පොළු දෙකක්? ඔව්. ස්වාමීනි, ගහක පළුවක්. ඒ පොළු දෙක අල්ලන් හිටියා. දොරක් මේ කියන්නේ ඔළුවස්ස. වැලි බිත්ති. එහෙනම් කුටියක් මේ දැකලා තින්නේ. ඇත්ත ඒකනේ. වැලි ටිකක් හිටවලා, පොළු ටිකක් හිටවලා, ගහේ පළුවක් හිටවලා අපි එකක් අදලා තින. අපි මොනවද කියන කුටි? ඒ පුංචි රාතන් වහන්සේට කුටිය පේන්නේ නැහැ. වැලි හිටගෙන ඉන්නවා. ස්වාමීනි, මැටි හිටගෙන ඉන්නවා. තව මොනවද? හුළු පා වෙනවා. හුළු පා වෙනවා. ඒ උඩනේ තියෙන්නේ. උන්වහන්සේ දකින්නේ පරම සත්‍ය. ඒක කිව්වා මිනිස් හිතන පොඩි එකේ ගොළු අවුල් නෑ. උන්වහන්සේ ගොළුව හරියට වැඩ කරනවා. පොඩි නම කවුද අතනින් ගියේ? හැටසකිල්ලකට රෙදි දෙකක් පොරවලා ගියා ස්වාමිනී. රෙදි දෙකක් මොනවද? හැටසකිල්ලට හැම කිලා රෙද්දකුත් ඒකට උඩින් රෙදි කිලා රෙද්දකුත් පොරවලා ගියා. ආ එහෙනම් මනසේ ගිල්ල තින්නේ. මනසේ ගිල්ල තින්නේ. බලන්නේ දකින්න කෝනේ. උන්වහන්සේට ඒක පේන්නේ වෙන විදියකට. එහෙම පේන නිසා උන්වහන්සේට ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ දකින්න කෝණේ තින්නේ සම්මාවනේ. සම්මාව නිවැරදි දැක්ම පරම සත්‍ය අනිත්‍ය වෙනවද? එතකොට භාග්‍යතුන් වහන්සේ දකින දේවල් අනිත්‍ය වෙන්නේ නැහනේ. එහෙනම් කවුරු දකින්ද අනිත්‍ය වෙන්නේ? රාත්ම විච්ච කෙනා. පුතුජන ලෝකේ ඉන්න කෙනා. හැත්ත දකින් නැතුව බුරුව දකින්නේ. එයාටලු මේ අනිත්‍ය වෙන්නේ. එයාටලු මේ ඔක්කොම මේ නිරෝධ වෙන්නේ. එයාට විතරලු දුකට ගන්නෙ. රාතන් වහන්සේ දකින්න ඒ නාම රූප දුකට ගන්නෑ. හෙයියට ගන්න නැති උන්වහන්සේ පරම සත්‍යයෙන් දකින්නවා ඒක. එහෙනම් දුක තියන්නේ කාටද? රාත්න විච්ච කෙනාට. අනිත්‍ය වෙන්නේ කාටද? රාත්න විච්ච කෙනාට. එහෙනම් සබ්බ සංකාර අනිත්‍ය කියන ධර්මතාවය වළංගු වෙන්නේ කාටද? සෝතාපන්න නොවිච්ච පුතුජන කෙනාගේ ඉඳලා මාර්ගඵලලාභින් ඉඳලා රාත් මාර්ගයේ යනකම්ම ඒකේ අනිත්‍ය ධර්මතාවය තියෙනවා. රාත්තුනම එම ධර්මතාවය නැයි නිත්‍ය ධර්මතාවයක් තියෙන්නේ. මොකද උන්වහන්සේගේ නිත්‍ය ධර්මතාවය මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඒක ස්ථීර වශයෙන්ම පවතිනවා. ඕම් උන්නාසගේ නිත්‍යතාවය. හැමදේම වෙනස් වෙනවා. වෙනස් වෙන එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ පරම සත්‍ය තුල ඉන්නවා. ඒක වෙනස් වෙන්නේම නැහැ. ඒක නිත්‍ය ධර්මතාවයක්. ඒක අපි කවුරුත් දැනගෙන ඉන්න රහතන් වහන්සේ දන්නවා. ලෝකේ කිසිම දෙයක් ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ. හැබැයි පවතින්නේ නැහැ කියන ධර්මතාවය ස්ථීර වශයෙන්ම පවතිනවා. ඒ ස්ථීර වශයෙන් පවතින එක තමයි උන්නාසේ දකින්නේ. අර වෙනස් වෙන එක දකින්නේ. ඒ වෙනස් වෙන ධර්මතාවය ස්ථිරයි. ඒ ස්ථිර ධර්මතාවය තුළ උන්වහන්සේ වාසය කරනවා. ඒ නිසා උන්වහන්සේට සාපේක්ෂව ලෝකේ කිසිම තැනක දුකක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ රාතේ දුක නිරෝධ කළා. සියලු කෙලෙස් නිරෝධ කළා කියලා කියන්නේ උන්වහන්සේට දුක අටගන්න ක්‍රමයක් නැහැ. රාත් නොවිච්ච කෙනා ඒක දකින්නේ. අර වෙනස් වෙන එක උන්වහන්සේ නඩත්තු කරනවා. පරම සත්‍ය පේන්නේ නැතුව වෙන එකක් පේනවනම් නම් ඒගොල්ලන්ට ඒ පේන එක ඇත්තයි කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ නිසා දුකට ගන්නවා. ඒ විශ්වාස කරන කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒක පරම සත්‍ය නෙමෙයි. ඒක මායාවක්. ඒක වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඒ ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. ඒකට තමයි බුදුහාමුදුර සබ්බේ සංඛාර අනිච්ච කියලා දේශනා කළේ. දැන් රාතේකට ගිහිල්ලා සබ්බේ සංඛාර අනිච්ච කියවම උන්වහන්සේ අහන භාග්‍යතුන්ස අනිච්ච වෙන්නේ මොනවද? ගස්කොලන් නැහනේ භාග්‍යතුන්ස. එහෙනම් ගෙවල් දොරවල් භාග්‍යතුන්ස ගෙවල් දොරවලුත් නැහනේ. එහෙනම් ස්වාමිනේ මේ දානෙත් නැහනේ. ඒවත් මේ අනිත්‍යනේ. ඒවත් අනුනේ. එහෙනම් අනිත්‍ය වෙන්නේ එකක් නැහැ. එහෙනම් පස්සේ කතා කරමු. බලන්න මේකට දෙන උත්තරේ. ඇයි අනිත්‍ය ධර්මතාවය රාතේකට කියන්න ක්‍රමයක් නැහැ? ඇයි රාතේකට සාපේක්ෂව අනිත්‍ය වෙන්නේ? සියලු කෙලෙස් නිරෝධ කරපු කෙනෙකුට මොකද අනිත්‍ය වෙන්න තියෙන්නේ? අනිත්‍ය වෙන්න දෙයක් නැහැ. හැබැයි කෙලෙස් වලින් නැකනට භාර්යාව අනිත්‍ය වෙනවා. ගෙවල් අනිත්‍ය වෙනවා. බැංකුවේ තියෙන සල්ලි අනිත්‍ය වෙනවා. මිතුරෝ අනිත්‍ය වෙනවා. ඉඩම් අනිත්‍ය වෙනවා. එයා සතුව තියෙන ඒ සම්පත් අනිත්‍ය වෙනවා. ඇයි? එයා තාම කෙලෙස් වල ඉන්න නිසා. පුත්‍රජන කෙනාට කෙලෙස් තුල ජීවත් වෙන කෙනාට ලොක්කම අනිත්‍ය වෙන්නේ. රාතේකට තථාගතයන් වහන්සේ නමකට මොකවත් අනිත්‍ය වෙන්නේ නැයි. කී සියලු කෙලෙස් නිරෝධ වුණාට පස්සේ කෙලෙස් නැති කෙනෙකුට අනිත්‍ය වෙන්නේ නැහැ. කෙලෙස් තිබුණොත් තමයි අනිත්‍ය වෙන්නේ. ලෝභ දේශ මොහ රාග තිබුණොත් තමයි එයාට අනිත්‍ය ධර්මතාවය පවතින්නේ. එහෙනම් අනිත්‍ය ධර්මතාවය කාටද පවතින්නේ? කෙලෙස් එක්ක ඉන්න කෙනාට. නිරෝධයටපත් වෙච්ච කෙනාට රාතන් වහන්සේට පච්චේක බුද්ධට සම්මා සම්බුද්ධට අනිත්‍ය ධර්මතාවයක් නැයි. අනිත්‍ය වෙන්නේ නැහැ. කෙලෙස් නැති නිසා එහෙම ධර්මතාවයක් නැහැ. පරම සත්‍ය ඒක කවදාවත් අනිත්‍ය වෙන්නේ නැහැ. ඒ පරම සත්‍ය තුල උන්වහන්සේලා වාසය කරනවා. ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ජීවත් වෙන්නේ නিত্য ධර්මතාවයක් තුල. දැන් පෑදෙලිද? අර තපි චොක්කම ටික අවුල් වුණාද? අර පොතේ නැත කර්ම ඔක්කොම අවුල් වුණාද? මේක පුරුදු කරන්න. මේක වඩන්න. මේක මට තේරෙන එක නෙමේ වැදගත් වෙන්නේ. තම තමන්ට තේරෙන්න ඕනේ. මේ ධර්මතාවය තමන් තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ විශ්වය දිහා බලනකොට අපේ ඇස්වලට විශ්වය වෙනම පේන්න ඕනේ. ඒ පේන දේ Nirodha වෙන්න ඕනේ. ඒක Nirodha වෙන්න ඕනේ. ඇයෙන ශබ්ද මිනිසුන්ට ඇයෙන ශබ්ද අපට ඇයෙන්නේ නැවනේ වැඩක් නැනේ ඒ කන් දෙකමනේ ආර්ය ශ්‍රාවකයාට ඒ ශබ්ද වෙනස් විදිහට ඇයෙන්න ඕනේ ඒ ඇයෙන ශබ්දය තුල එයාගේ Nirodha අට ගන්න ඕනේ තාපසයා ජීවත් වෙන පරිසරය තුල හැමෝටම පේන ගස්ගල් පේන්නේ එයාට වෙන එකක් පේනවා ඒ පරිසරය තුලින් ඒ වේ පේන ගස්ගල් තුලින් එයාගේ Nirodha යට පේනවා ඒක තමයි මාර්ගය ඒක තමයි මාර්ගය එහෙම නැත්නම් ඒක මාර්ගයක් වෙන්න බෑ එහෙම මාර්ගය පැවැත්මට මාර්ගය බුදුරජාණන් දේශනා කරලත් නෑ හැම තැනම තියෙන්නේ මොනවද ඒ නාම රූප වල තියෙන්නේ මොනවද අට ගැනීම පැවැත්ම කෙලස් තියෙනවා ඒව ඔක්කොම අපි හිතලා කියන ඒවා ඇත්තටම නාම රූප වල තියෙන නාම රූප විතරයි හැම තැනම තියෙන නාම රූප ඒ නාම රූප වල මොනවද තියෙන්නේ නාම රූප විතරමයි තියෙන්නේ මේක දන්නේ අපි ඒ නිසා මේ නාම රූප වල කෙලස් තියෙනවා ලෝභ තියෙනවා දේශ තියෙනවා මෝහ තියෙනවා අපි එකක් ගන්නවා ඒ අපි ගන්න එකෙන් තමයි ඉපදෙන්නේ නැත්නම් නාම රූප වලින් ඉපදෙන ගස්ගල් වලින් කවුද ඉපදෙන්නේ ඒ ගස්ගල් වලින් අපි එකක් ගන්නවා දැන් කාන්තාවක් හිටියයි කියලා අපි මේ නැවත ඉපදෙනවද නැහැ එයාගෙන් රාගයක් ගන්නවා අපි ඒ රාගය නිසා ඉපදෙනවා දැන් බඩමුට්ටු කඩවල වල එල්ලෙනවා සෝකෙස් වල එල්ලෙනවා ඒකෙන් අපි ඉපදෙනවද නැහැ ඒකෙන් ලෝභය ගන්නවා ඒ නිසා ඉපදෙනවා හතුරු ලෝකේ ඉන්නවා හතුරු හිටියයි කියලා අපි ඉපදෙනවද නැහැ හතුරු හිටියයි කියලා කොහොමද අපි ඉපදෙන්නේ ඒ හතුරගේ ද්වේෂය ගන්නවා පලි ගැනීම ගන්නවා පටිගිය ගන්නවා ඒ නිසා ඉපදෙන්නේ විශ්වය හැම තැනම නාම රූප තියෙනවා ඒ නාම රූප වල මොනවද තියෙන්නේ නාම රූප විතරයි තියෙන්නේ මම ගිහිල්ලා අර තියෙන නාම රූප වල ලෝභ දේශ මොහ රාග වෛර කියලා අපි වෙනම එකක් ගන්නවා ගත්තම ඒකට හේතුවෙන් ඉපදීම කියන ඵලය අට ගන්නවා ඒ සංකල්ප තමයි මේ මේ ඔක්කොම හේතු ඒක තමයි හදන්න තියෙන්නේ ඒක හදන්න තමයි භාග්‍යතුන් 84ක් කියලා තියෙන්නේ වෙන මොනවද එදා අපි ගස්ගල් තිබුණා අදත් තිබුණා එදාත් ප්‍රශ්නයක් තිබුණා අදත් ප්‍රශ්නයක් නේද එහෙනම් මොකක්ද තියෙන ප්‍රශ්නේ මම මේකෙන් ගන්න එක ඒ ගන්න එකයි මේ හදන්න තියෙන්නේ ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පදාය මේ ඔක්කොම දේශනා කරන්නේ ඒ ගන්න එක හදන්න දැන් කාන්තාවක් මෙතනින් ගියා කියලා ප්‍රශ්නයක් තියෙන්නේ රාගය ගන්න ඒ ගන්න එකයි හදන්න තියෙන්නේ ලස්සන මොනවාර එකක් එල්ලෙනවා ඒ එල්ලෙන එක ප්‍රශ්න නැහැ ඒක ගන්න ඉදරන්නේ ඒ ලෝභයයි හදන්න තියෙන්නේ ආයස්මතුන් කියන එක අසංවරයි ඒ අසංවර කියන ප්‍රශ්න තියෙන්නේ ඒ අසංවර නිසා මම ද්වේෂය ගන්නවනේ ඒ ගන්න ද්වේෂය හදන්න තියෙන්නේ මම ගන්න එක හදන්න තියෙන්නේ ඒ සංකල්ප ටිකයි හදන්න තියෙන්නේ ඒක හදා ගන්න බැරුව තමයි සංසාර 2600ක් ආවේ මෙතනවත් හදා ගන්න වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ